චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත කිරසෝදන දින්සං පුරේ සංසතෙන් ධම් කිරසෝ සුචින්නෝ සුඛමාව ආති කිරසෝ අවේ සාදු තරම් රතානං කතං ජීවින් ජීවිත මාහු සෙන්තං සන්දේද දින්සං පුරේ සංසතෙන් ධම් ධම්මෝ සුචින්නෝ සුඛමාව ආති කච්ඡං අරේසං දුක්ඛරං රසානං පඤ්ඤා ජීවින් ජීවිත මා උච්චන්ති එනන්තන වාසී ගල්කර මහ සංඝරත්නයේ නවසරයි තැදෙනවත් වාසනාවන්ත සිතුනි අද බක්මාන්තේ පුර සම්බුද්ධක දාසෙහි කිම්මි මාන්දර උපත් කීලෙන්ද පිළිගිය මෙන්සම් බලාපොරොත්තු වන්නේ මේ දවසේ ඉන්න ධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි. තිනසනි බුදුරජාණන් වහන්සේ අනුත්තරීය කරුණ කිහිපයක් පිළිබඳව විස්තර කළා කියනවා. අනුත්තරීය කියලා කියන්නේ උතුම්ම කරුණ කියන එක. ඒ අනුත්තරීය කරුණ අතරින් එක කාරණයක් තමයි සවන අනුත්තරීය කියන කාරණය. සවන අනුත්තරීය කියන කාරණය. සවන කියන්නේ ඇත්තෙම අතන දේවල් වලින් උතුම්ම දේ කියන්නේ මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඒ දිනුවාක්කේ දේශනා කළේ යම් කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් දුක නිවීමට හේතු වන මඟ විවරණය කරන බුදුබණ කෙනෙක් අහනවා නම් ඒක තමයි ඒ පුද්ගලයා අමංගේ ජීවිතයෙන් ගන්න ඉතරම ප්‍රතිඵලය කියලා. ඒක තමයි ඒ පුද්ගලයා තමන්ගේ දෙතමනින් ගන්න තමන්ගේ හන්දෙන් ගන්න ඉතරම ප්‍රතිඵලය කියලා. එයාටින් කල්පනා කරන විට මේ පිළිඳුනොත් සවනානුත්තරයේ කරුණා සංකෝණ කරන අවස්ථාවක් ඇදීද අපට මේ අවස්ථාව සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබගේ දෙතවන් වලින් මේ බවෙහි සබන උපරිම ප්‍රතිඵලයක් මේ ලබන්නේ. බුදුරජාන් වහන්සේ දින තුන දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් මතුවන අරුණ දෙකක් අමනේලෝ කියලා දේශනා කරන්න කියලා. බුදුහාමර දේශනා කරනවා මම ලෝකයට අරුණු දෙකයි දේශනා කරන්න කියලා. මොනවද ඒ අරුණු දෙක? බුදුහාමර දේශනා කරනවා ඒ තමයි දුක දුක නැති කිරීමක් විතරයි කියලා. ප්‍රධාන වශයෙන් ගත්තොතින් එක කරුණයක් දේශනා කරන්නේ දුක විතරයි. ඒක තවත් ආකාරයට ගත්තොතින් කරුණු දෙකයි දුක දුක නැති කිරීමක්. ඒකම තමයි අපි චතුරාර්ය සත්‍ය හැටියට කරුණු හතරක් ගැන සඳහන් කරන්නේ. ඒකම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තිබෙනවට ගානසහාරයේ කියන දොළොස් ආකාරයකට සඳහන් කරන්නේ මේ එකම කරුණමයි. බුදුහාමුදුරන්ගේ දහම අනුව ඒකාන්‍ය පච්චන් ද්විතීය මත්‍ය කියලා සඳහන් කරනවා. ලෝකේ සත්‍යයේ එකයි. සත්‍ය දෙකක් නෙමෙයි. අනේ එකම සත්‍ය තමයි නිවිද කෝණ වලින් මේ බහන ආකාරය. බුදුහාමුදුරන් දහම පොතෙන් ගත්තා. ඒ හැම පරිපරියකින්ම කියවෙන්නේ විමුක්තිය ගැන ආකාරය. දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියන්නේ. එනිකා තමයි සහාරත් සූත්‍රයේ බුදුහාමුදුරන් සඳහන් කළේ. මහා සාගරයේ ජලය පොතෙන් ගත්තා. ඒ ජලයේ එකමරක්ය කියන්නේ ඒ තමයි ලුණු රසය. ඒ වගේ බුදුහාමුදුරන්ගේ දහම පොතෙන් ගත්තා. කොමන සූත්‍රයකින් ගත්තා? ඒ හැම සූත්‍රයකින්ම විවරණය වන්නේ දුකෙන් නිදහස් වීමේ විමුක්තිගාමී මාර්ගයයි. එනිසා කෙනෙකුට ඔබ සතුට වන්න. ඔබ මේ ශ්‍රවණය කරන්නේ ඔබ මේ පිළිපදින්නේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් කියලා. ඒ හැටියට අපිට දුකෙන් නිදහස් වීමේ මාර්ගය විවරණය කරන ධර්ම අතරින් වැදගත් සූත්‍රයක් අදාළ මාතෘකාවක් හැටියට තෝරා ගත්තේ. මේ ගාථාව ප්‍රකාශ කරනකොට අපේ සැලැස්ම සමහර පිළිතුරුත් ගාථාව ප්‍රකාශ කරනවා වුණා. මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංගුණනිකායේ තියෙන ග්‍රන්ථයේදී දේවදා සංයුත්තේන විත්ත සූත්‍රය. විත්ත කියන්නේ ධනයට, සම්පත් කියන ධනයට. මේ ගාථා ඇතුළත් වෙනවා දැන ස්ථානයක. ඒ කොහෙද? ඔව් කොහොමද සංයුත්ත නිකායේදීම යක්ක සංයුත්තේහි ආලවක සූත්‍රයේ මේ ගාථාම වේදිකෙන සඳහන් වෙනවා. ඒකේ ප්‍රශ්න රාශියක් අහනම ඒ ප්‍රශ්න වලින් ඉඳ ගන්නවක් විතර නැහැ. නමුත් මේ විත්ත සූත්‍රයේදී මේ ආකාරයට එක විතරයි අතුලක් ගන්න. පින්පිලි දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවෙන් කරා දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවකින් ප්‍රශ්න හතරක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නය? චිත්තෝදරිස්සං කුරසන්ත සෙච්ඡම්. මේ ලෝකයේ පුද්ගලයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනිය මොකක්ද කියලා. චින්තෝ ප්‍රතිඥා සමාවහති පුනප්නම් බහවිත කිරීමෙන් මනසේ ප්‍රගුණ කිරීමෙන් සැපගෙන දෙන මාර්ගය කියලා. චින්තෝ හරේ සාදු කරන රසානම් රත්යන් අතරින් වඩාත් උතුම් වන්නේ වැඩගත් වන්නේ කුමන රසයද කියලා. අසන් ජීවීන් ජීවිත මහත් දැක්කන් කොහොම රසයෙන් ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වන්නේ කියන එක. කියන මේ ප්‍රශ්න හතර. ඒ ප්‍රශ්න හතරට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ධාතාව කීම පිළිතුරු දෙනවා. සංගීන විස්සම් පරිසත් සෙච්ඡම්. මේ ලෝකයේ පුරුෂයාට තියෙන, මනුෂ්‍යයාට තියෙන, පුද්ගලයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය තමයි ශ්‍රද්ධාව කියලා. ධම්මෝ සුචින්නෝ සුතමාවහති. මනසේ ප්‍රගුණ කරෝති සැපගෙන දෙන දේවල් අතුරින් ප්‍රධාන වන්නේ ධර්මයේ. ධර්මයේ ප්‍රගුණ කරෝති ජීවිතයේ සැපගෙන දෙනවා කියන එක. සත්‍යං අවේ සාදු කරන්න සානන්. අවේ කියන්නේ ඒකාන්තයෙන්ම. සත්‍යං සත්‍ය සාදු කරන්න සානන්. සත්‍යයන් අතරින් උසස් මරකය තමයි සත්‍ය රසය. ඊළඟට සඳහන් කරනවා ප්‍රඥා ජීවෙන් ජීවිත මාර්ගයන්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි වඩාත්ම ශ්‍රේෂ්ඨම ජීවිතය කියලා. බුදුහාමුදුරුවෝ පිළිතුරු දීපු ගාථාවෙන් ඉන්න. අපි ඉන්නේ විමසන බලමු මේ කරුණු හතරේ තියෙන ස්වභාවය පිළිබඳව. මුලින්ම සඳහන් වන ශ්‍රද්ධාව පිළිබඳව. ධනිය මොකක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා. ධනිය කියලා කියන්නේ කොහොමද? ධනිය කියලා කියන්නේ පිළිතුරුනි අපට හිතේ සතුට ඇති වෙන දේවල්. අපි යම් කිසි දෙයක් හිතනකොට යම් කියාක යන කල්පනා කරනකොට හිතේ පිරුණු බවක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි ධනය කියලා කියන්නේ. දැන් මේ දෙන්න තුන්ක ඉඩකඩම් තියෙනවා නම්, ගේ දොර තියෙනවා නම්, වාහනයම තියෙනවා නම්, දරුවෝ ඉන්නවා නම් ඒක සම්පත්. ඒකෙන් හිතනකොට හිතේම සතුටක් නේද? ඒක මොකද නැත්නම් හිතේ නිකන් පානපතියක් තියෙනවා නේද? ධර්මයේ නැති කෙනෙකුට නම් අර සම්පත් ලැබීම තමයි ජීවිතේ සතුට. උඟක් ධනිය තියෙනවා නම්, බැංකු පොත්වලේ උඟක් සල්ලි තියෙනවා නම්, ඉඩම්ේ උඟක් තියෙනවා නම්, ඒකලක පිරුණු බවක් තියෙනවා. ඒතර බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ ධනවත් කියන නෙමෙයි හිතේ පිරුණු භාවය. ඒක තමයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ. එතකොට කෙනෙක් ධනවත් නැද්ද කියන එක තීරණය වන්නේ තමා කොච්චර නම් සමන්ට පිරුණු භාවයක් තියෙනවද. අන්න ඒ මතයෙන් තමට ධනය තියෙනවද නැද්ද කියන එක තමයි කොහොමද නැද්ද කියන එක තේරෙනවා. හැබැයි මුවා පිටකරන් තිබුණා සමන්විතේ මඩේ කියලා හිතනවා නම් ධන ධාන්‍යමක් තිබුණත් ඒක නා දුප්පත් කෙනෙක්. යාදී මුවා කිස් යාටම මුවා ඕන වෙලා තියෙනවා. ඒ නිසා දුප්පත් කොහොමද කම තේරෙන්නේ වන්නේ තියෙන බඩු වලම නෙවේ. ඒ සම්පතිකා පොච්චර නම් හිත පිළිලා තියෙද කියන එක මතයි දුප්පත් ද කොහොමද කියන එක තේරෙනවා. ජාතික කෙනෙක් පුරා නිරන්තර වාසය කරලා ඒ ලැබෙන්නේ නිවසෙන් සතුටට පත් වෙනා තමගේ දෝ දරුවන්ගෙන් සැනසීමකට පත් වෙනා තමන් ලබපු ධනින් තෘප්තිමත් ගත කරනවා නම් එතැන් මෙතන මහා මන්දිරයක අතෘප්තිකර ජීවිත ගත කරන කෙනෙකුට වඩා අර පුරා නිවසින් කෙනා කොහොමද කියන්නේ දුක්පත් බව කොහොමද බව තේරෙනවා නම් තමන්ගේ හිතේ දිරුණු බව යන්නේ. එනිසා පිළිතුනේ වඩාත් වැදගත් වන්නේ වඩමුතුන් වාක්‍රය කර ගැනීම හෝ දැනෙන වාක්‍රය කර ගැනීම නෙවෙයි තමන්ගේ හිතේ පොයින් කරන් පිළිලා යනවා කියන එක මතයි තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධේ නිස්සම් පුරිසත්ව සෙට්ටං පුරුෂයාට තියෙන ඉගෙනම දේශසම ධනය සත්‍යය. එතකොට දැන් අපි සාමාන්‍ය ධර්මයක් වුණ නොවැසුණු කෙනා ජීවිතීකාගෙන ඉන්නේ අර බාහිර භෞතික දේවල් පිළිම තමයි බොහෝත් කෙනෙක් දැන් හේතුවක් තමා ධනවත් කෙනෙක් වෙන්න හේතුවක් කියලා. ඇතැම් විට එවැනි ධනයක් තිබුණාම මොනකින් වනාහෝ කිසියම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් කියන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිමද ලොකු විශ්වාසයක් ගෞරවයක් තියෙනවා නම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව ධර්මයේ සාක්ෂාත්කාරී ගුණයන් පිළිබඳව ලොකු ගෞරවයක් විශ්වාසයක් තියෙනවා නම් ඒ ධර්මයේ පිළිසරණ ප්‍රයාගෙන ගිය ආර්ය මහා සංඝරත්නයේ සුබට කනකාණී ගුණයන් පිළිබඳව හිතේ බලවත් ප්‍රසාදයක් තියෙනවා නම් මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතන මෙන්න මේ කරුණ පිටක එන්නේ හිතේ පිරුණු භාගයක් ඇති වෙනවා. සමාන විතරම සීකරන්නේ මේ කාරණා. ශ්‍රද්ධාව නැති කෙනාට ජීවිතයේ සතුට පිළිබඳව සීකරණ කියන්නේ තමන්ගේ ධනය පිළිබඳව, දරුවෝ පිළිබඳව, ඉඩකඩක් පිළිබඳව, නිමුදල් පිළිබඳව. නමුත් ශ්‍රද්ධාවත් කෙනාට හිත පෙරෙන්නේ ධනය ගැන විතර නෙවෙයි. ශ්‍රද්ධාවත් කෙනාට හිත පෙරෙන්නේ සමාන කරණ කිහිපෙදී ලෝකයේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රෝරයා ලෝකේ මාතර මුතුමයන් වහන්සේ සමාකරණ කිහිල්ලෙන්නේ කියලා විතරක් මේ දිරුණ භාවයක් තියෙනවා. ඒ වගේම සමාමේ සරණ කිහිල්ලෙන්නේ ඒ ශාස්ත්‍රවරයා දේශනා කරපු සද්ධර්මයේ නේද? දුකේ නිදහස් වීමට දේශනා කරපු අතිශය දුර්ලභ වූ අතිශය අනර්ථ වූ මේ සද්ධර්මයේ නේද සමාකරණ කිහිල්ලෙන්නේ කියලා බලවත් ප්‍රසාදයක් තියෙන විතරක් තියෙනවා. ඒ වගේම සමාකරණ කිහිල්ලෙන්නේ ඒ සදහම් මානවකෝස්සේ ජීවිත සකසාගත්තු සරුවත් මුගනම් මහාකාශ්‍යප ආදී උත්තම රහතන් වහන්සේලා නේද සමාකරණ කිහිල්ලෙන්නේ කියලා ඉතන කොට ඊට පිළිලා කිව්ලා තියෙන සමන්ට. නිතරම බුදුගුණ සමාසීපත් කරන්නේ. ධර්මයක් නැති කෙනා සමාසීපත් කරන්නේ සමාගේ මිතුරන් ගැන, සමාගේ ධනය ගැන, සමාගේ ඥාතීන් ගැන. ඒ සීකරණ ඥාතීන් ගැන විවා ඊට අතු මොන දේවලෝ හිතනවා. නමුත් වෙනත නැටැඹිලා අපි හිතන්නේ ඥාතීන්ගේ මිතුරන් ගැන අඩපාඩුනවා. ඒ මිත්‍රයන්ගේ සමන්වයේ අසාධාරණකම් ඒ මිත්‍රයන්ගේ තියෙන දුර්වලතාවයන් තමයි බොහෝ විට අපට හිතන නැගෙන්නේ. එහෙම හිතට නැගෙනකොට ඒ අය ගැන අපට අමනාපයක් ඇති වෙනවා හිතේ. එතකොට හිතේ තියෙන සතුට නැති වෙනවා. නමුත් කියනද මෙයන් කියන්නේ බුදුහාමුදුර වෙන සීපත් කරනවා නම් කිසි විටක අසතුටක් හිතේ ඇතිවන්නේ නැහැ. බුදුහාමුදුර ධර්ම දේශනා කරපු ආකාරයෙන් පුරුහාන්සේ ඉරිදිවර ප්‍රදර්ශනය කරමින් ඉරිදිවර පාපු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අසරණයට පිහිට වෙච්ච ආකාරයෙන් දෙවියන් ග්‍රහණයට ධර්ම දේශනා කරපු ආකාරයෙන් අංගුලිමාල යනි ධර්ම කුද්ධිලෙන් ගමනය කරපු ආකාරයෙන් උරුමෙල කාශ්‍යපනි දෘෂ්ටිධාරේ මතවාදීන් පරාජය කරපු ආකාරයෙන් ඒ වගේම ලෝකයක් අනුකමින් පින්ඩ පාටේ වැඩම කරපු ආකාරයෙන් සන්දර්මයේ දේශනා කරපු ආකාරයෙන් මේව නිතරම සමන්විතේ තියෙනවා. මේව තමයි සමන්ට හිතන්න තියෙන දේවල්. මේව තමයි සමන්විතේ තේම හරියට පිළිගනි. ඒ වගේම සාධාරණයේ පිළිමන නිතරම තියෙනවා ස්වාස්ථාකාදී ගුණ. මේ සාධාරණේ මනරින් දේශනා කරන බුදුහමක් නේද? මේ සාධාරණේ මෙලව ජීව ප්‍රතිඵල තියෙන ධර්මයක් නේද? මේ ධර්ම අකාලිකෝ ධර්මයක් නේද? එන්න බලන්න තියෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක් නේද? සමාවිත සමුමාගෙන ප්‍රතිඵල ලබන්න ඕන ධර්මයක් නේද කියලා හිතේ බලන් ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම නුවණක් නුවණක් සම්පින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරේසු ධර්මයක් නේද සමාවිත පිළිපදින්නේ කියන එක ගැන හිතනකොට සමාලෝක ශ්‍රේෂ්ඨමගේ සමාජයන දිනවා කියන ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ සරණ ගියපු වෙනාට ධර්මයේ සරණ ගියපු වෙනාට ආත්මනා සංගරත්නීය සමාජයේ සමානිතර ඇතුළු කරන කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා. සරණහාමුදුරුවෝ, මුගලහාමුදුරුවෝ, මහා කාශ්‍යපහාමුදුරුවෝ, අනුරුද්ධහාමුදුරුවෝ වැනි මේ රහතන් වහන්සේලා නිතර සමාන සිහි වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳව තියෙනවා. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආරණ්‍යගතවෙච්ච ආකාරයෙන්, උන්වහන්සේ පිටපාදේ වැඩම කරපු ආකාරයෙන්, සරණ මහින්දයන් වහන්සේ ධර්ම දේශනා කරපු ආකාරයෙන්, මුගලන් හාමුදුරුවෝ ඉරිසිවල කාමී ධර්ම කුප්පිනෙන් දමනය කරපු ආකාරයෙන්, ආනන්ද හාමුදුරුවෝ බුදු ආනන්ද උපස්ථාන කරපු ආකාරයෙන්, නන්ද හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය සංවරය, මහා කච්චායන් හාමුදුරුවන්ගේ ධර්ම විනාශය, මෙන්න මේ වගේ දේවල් තමයි සමාජ නිතරම කියන්නේ. ඒ නිසා සමාජ ඇතුළු කරන කාමී වංශල බවට පත් වෙන මේ ස්වාමීන් වහන්සේ නම් පුරුහන්සේලගේ නිතර අපි පිටුලි සිටනකොට මුල්වහන්සේලා සාදී විතර කරන පුළුවන් අපේ ජීවිතේ. එනිසා එබදු මානසික කාර්යය තමන්ගේ දේ වෙනවා නම් තමන්ගේක ධර්මයෙන් පිළිල යනවා, සතුටෙන් පිළිල යනවා. ඇතැම් විට බෞද්ධ වාසියෙන් ධනික කමන්නේ ඉතර පොහොසත් නැති වුණා. යම් කෙනෙක් මෙන්න මේ ශ්‍රද්ධාවෙන් සම්පූර්ණ නම් ධර්මයේ සඳහන් වෙනවා අගතිච්ඡෝති කාන්හෝති අමෝගන්තස්ස ජීවිතං කියලා. ඒ පුද්ගල දිලින් දෙන්නේ ඒ පුද්ගලයන් ජීවිතයෙන් ජීවිතයක් නෙවෙයි. ඒ පුද්ගල මහා පිරුණු පුද්ගලයෙක්. ඒ පුද්ගල මහා පොහොසත් කෙනෙක් කියලා. මෙන්න පිළිතුරි. සද්දෙහිද විස්සම් පොලිසාරක කෙට්ටන් කියලා බුදුහාම දේශනා කරන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත කෙනා නිතරම ත්‍රිවිධ රත්නයේ ගුණ නම් සිහිපත් කරන්නේ. ඒ පුද්ගලයාට පක්ෂ වෙන කිසියම් හේතුවක් නැහැ. ඇතැම් විට සමාය සිදු කරන සාමෙන් වහන්සේ කිරිගොල් කිසියම් අඩුවක් එතුණක් දැනුණක් සමා සරණ ගිහිල්ලේ ඉන්නේ ආර්ය වහන්සේලා නේද? පෙරේ මුගලන් සාමින් වහන්සේලා නේද කියලා මෙතනකොට තමයි ගැටලුවක් වෙන්නේ. එනිසා නිතරම අපි දරුවන් කැයේ බලවත් ශ්‍රද්ධාව ප්‍රසාදය කැටි කර ගන්න ඕන නිතර නිතරම පිටපලින් වැඩසටහන් දෙන්නේ මේ කියන දුන් බුද්ධාල ප්‍රතිපානා වැඩුව. මෙන්න මේ වගේ නැති මෙතන නිතරම අපි කළ යුත්තේ බොහෝ විනාඩි පුද්ගලයන් ගැන හොඳ චරිත තියෙන පුද්ගලයන් ගැන කීමක් කරන්න කැමතියි. අපේ යහන මිත්‍රාගෙන් එකතු වුණාම අපි හොඳයි කියලා කතා කරනවා නේද? අපේ හොඳ යහලුව ගැන, හොඳ කලාකරුවෝ ගැන, හොඳ මිත්‍රයන් ගැන, හොඳ දේශපාලකයන් ගැන අපි කතා කරනවා. යන්ති කෙනෙකුගේ මරණ කටයුත්තකට අවසන් කටයුතු සහභාගී වුණාම ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන හොඳ දේවල් අපි සිහි කරනවා. හොඳ කතාවල් අහනවා, හොඳ චරිත කතා අපේ ජීවිතේ හරිම සතුටක් හේනා ඇතිවන්නේ. ඒ වෙලේ සාමාන්‍ය ලෞකික ජීවිත ගත කරන පුද්ගලයන්ගේ ජීවිත ගැන හිතනකොට ඒ වෙලේ ප්‍රසාදයක් අපට ඇති වෙනවා නම් නිකේතියෝ බුදුහාඳුර ගැන සියලු කෙලෙස්තුන් ප්‍රේණ කරපෝ රහතන් වහන්සේලාගෙන සියපත් කරනකොට කොයිතනම් ප්‍රබෝධයක් නම් අපේ ජීවිතේ ඇති වෙන්න ඕනද? ඇතැම් විට දැන් අපි සියපත් කරන පුද්ගලයන් ඇතැම් විට අපි හොඳ ගුණයන් කිව්වත් එයාගේ නොයෙක් සිටිය දුර්වලතා කියන පුළුවන්. අද ඇතැම් විට ගුණ ගායනා කරන ගුණ වර්ණනා කරන පුද්ගලයා කවට කතරකින් ඒ ගුණ නැති වෙලා එයාගෙන දුර්ගුණ ඉස්මතු වෙන්න පුළුවන්. නමුත් පිළිපෙළින් දරුවනේ කවදාවත් එහෙම කාරණයක් සිදුවන්නේ නිවනම අපි යහන්නේ නික්ලේති කරක තියෙන. ඉතා පිළිසිදු ජීවිත ගත කරපු උන්ම යන්නේ. එනිසා ඔබ වඩාත්ම ධනවත් කෙනෙක් වෙන්න කැමති නම් ඔබේ ගිණුමේ මුදල් වැඩි කර ගන්නවා වගේම ඊට නොදෙන විදියට ඔබ ඔබගේ අධ්‍යාපන සුසුම් වැඩි කර ගන්නවා වගේම ඊට වඩා නොදෙන විදියට ඔබ ඔබගේ වෘත්තීය මට්ටමේ ඉහිර කියන උත්සාහ කරනට වඩා ඊටත් වඩා නොදෙන විදියට බුදුහාමුදුරගෙන ධර්මය ගැන සංගරත්නය ගැන බලවත් ප්‍රසාදයක් ඇති කරගන්න. ඇතිකා ත්‍රිවිධ රත්නයේ ගුණ කියන පොතපත කියවන්නේ ඒ ධර්ම දේශනාවට හුස්සන් වෙන්න. බුද්ධ ආනන්ද ධම්මානන්ද සංඝාරත් යාදී භාවනා වඩන්න. මේක තමයි පින්නතුන් අපට අපේ ධනවතුන් වීමට තියෙන ප්‍රධානම ක්‍රමය. මේ ධනය තමයි අපි මේ සම්බුද්ධත්ව ජයන් සමයදී කරගන්න යුතු ධනය. බොහෝ දෙනෙක් හිතන්නේ ලොකු බුදු පිළිම නිර්මාණය කිරීම ලොකු ස්ථානවල නැගීම සම්බුද්ධත්වයට සමරීමට කාරණා කියලා. නමුත් පිළිතුරින් සැබෑලටම අපි සම්බුද්ධත්වයේ සමරනවා නම් සමරිය යුත්තේ කිසිදු කෙනෙකුට නොදෙල් විය හැකි ප්‍රශ්නාවක් ඇති වෙන විදිහට අපේ හිත පිළිවා ගැනීමමයි. මුළු ලෝකයේම ගෙනල්ල තමන්ගේ ඉදිරිපිට කියලා ඔබ ශ්‍රද්ධාවත් හරින ඔබට මේ ටික දෙනවායි කියලා කිව්වොත් ඒ සියලුම භෞතික දේවල් බැහැර කළ සමාධි ප්‍රාර්ථනාව නැත්නම් පෙරවගේ සරණියම තෝරා ගන්න ත්‍ස්කයට සමන්විත නොවෙනස් වෙනවා නම් එවැනි ස්ථාවරක් මනසක් ඇති වෙනවා නම් අන්න ඔබ සැබෑලෙසම බුදුහාමුදුරණ ගරුතර කෙනෙක් බවට පත් වෙනවා. සැබෑලෙසම ඔබ සම්බුද්ධත්වයේ සමනක කෙනෙක් බවට පත් වෙනවා. එල්පා බෙදුනි හැකි තා ශ්‍රද්ධාව නැමැති ධනයෙන් පොහොසත් ගන්න උත්සාහ කරන්නේ. දෙවනි කාරණේ තමයි අර දෙවියන් ඉන්නහනවා සින්තු සුචින්නෝ සුපමාවහාති. කුමක් නම් ප්‍රගුණ කිරීමේ මනසේ ප්‍රගුණ කිරීමේ සැප කෙනදෙනවා කියනවාද කියලා. පිළිදෙනට කුඩා කාලේ ඉන්නම ජීවිතේ සැප ලබන්න කියලා හිතාගෙන කුඩා කාලේ අපි සෙල්ලම් කළා. එක වැඩක් කරනකොට අපට අම්මල කාතල කිව්වම සෙල්ලම් කළා හරියන්නේ නැහැ. සැප ලබන නම් හොඳ ඉගෙන ගන්න කියලා. අපි අවුරුදු 5 යන්දි අපර නොකෝ පොත්යෙන් කියමු කියන අපේ ඉස්කෝලේට යවුවා. ඊට පස්සේ අපි ටිකෙන් ටික ඉගෙන ගත්තා. සැප ලබන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ ටිකෙන් ටික විභාග සමත් වුණා. ටිකෙන් ටික රැකියා ලැබුවා. ඇකඩමිට ගිහින් තුන් හැටියට මේ තනතුර නොයේදී මොළේ ෆෝන් වල ඉන්නත් පුළුවන්. ඇතැමර කීයක් ගන්න හැටි මෙයන් දැන් යුග ජීවිතයටපත් වුණා. දරුවෝ ලැබුවා. දරුවන් ඉගෙනනවා. මේ හැම දෙයක්ම කලේ ජීවිතයේ හැට බලාපොරොත්තු වෙනවා. මඩගෙන කල්පනා කරලා බලන්න පිටුනේ මේ සමාජ ලබාගත්තු දේවල් වලින් සමන්ට සැපතක් ලැබුණාද කියලා. ජීවිතේ කල්පනා කරලා බලන්න මේ ඇතැමර අපි අධ්‍යාපනයේ ආර්ථිකයෙන් ඉහළට ගියා කියන අපි හිතාගෙන ඉන්නවා. අර කුඩා කාලේ ඉස්කෝලේ බාරගෙන ඉස්සෙල්ලා කාලේ දෙමිට සතුට දැන් අපිට තියෙනවා කියලා. කුඩා කාලේ අපි දෙන්නම් දෙන්න ගියාම, ගඟක් ළඟට ගියාම, මුහුද ළඟට ගියාම, නැත්නම් ළමා උද්‍යානයකට ගියාම, මල් වත්තකට ගියාම, ඒ ඉතින් ඇතිවෙච්ච ප්‍රබෝධය අපිට තියෙනවද? අපි බොහෝ වෙලකට වාහ පිටගෙන ගත්තායි කියලා හිතනවා. බොහෝ වෙලකට වාහ පිටින්නම් කළායි කියලා හිතනවා. බොහෝ වෙලකට අපි හිතනවා මුගා ගුරුකින් අපේ ලැබුවා දැන් ඉතල සම්පූර්ණක තමයි ඉන්නේ කියලා. කල්පනා කරලා බලන්න කියනවා පුරා ආකාරයේ කිවිච්ච සතුට දැන් අපිට තියෙනවද කියලා. දැන් අපි මේ හැම දෙයක්ම කරේ විභාග සමත් වුණේ මේ බොහෝ දේවල් ගැන ජීවිතේ සතුට අපිස්සාරුයි. මඩකට තියෙන විවේකයෙන් ඉන්නකොට බලන්න අර පුරා ආකාරයේ කිවිච්ච සතුට වල දැන් තමයි තියෙන්නේ. එන්න තුනේ ධානය අධ්‍යාපනයේ සොයාද අහේ සතුටයි අපට ඉතිරි වෙලා තියෙන්නේ. එනිසා තේරුම් ගනිමින් සැබෑලෙසම සතුට ලබන නම් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ගැනීම යුතුයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ලෝකෙ මිනිස්සු සැපත ලබන්න කියලා හිතාගෙන ජීවිතයේ සතුට ලබන්න කියලා හිතාගෙන රැස් කරගන්නේ ඒ වගේම ලෝකෙ මිනිස්සු වයසට යන ලෝකයා, දිරාපත් වෙන ලෝකයා, ලෙඩවෙන ලෝකයා, විනාශයට පත් වෙන, මරණයට පත් වෙන ලෝක සත්ත්වයා මෙන්න මේ දේවල් වලින් නිදහස් වීම කියලා හිතාගෙන කරන්නේ මොනවද? ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන කරන්නේ. ඒ වගේම ජරාවට පත් වෙන, වයසට යන, ලෙඩවෙන, මරණයට පත් වෙන දේවල් කියලා අඳුරගෙන. මේකයි අපේ ස්වභාවය. අපේ ජීවිතේ නිදහස් වීම කියලා හිතාගෙන ප්‍රගුණ කරන්නේම වර්ධනය කරගන්නේම දිනු කරන්නේම ඒ වගේම වයස ගන්න දේවල් ටික ප්‍රස් කරගන්න. ඒ නිසා අපි නුතුනේ කිසි දවසක මේ අපි යන මාවතේ ඉන්නා ධර්මයෙන් බැහැර වෙන මේ මාවතේ ඉන්නා අපේ කිසිම දවසක අපේ ජීවිත සතුටක් ලබන්නේ නැහැ. ඒ මගේ යන්නේ යන්නම වෙන්නේ තවත් වෙන සතුටක් ගැනීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දිනාපස්සන ලෝකයාගේ දිනාපස්සන දේවල් කරා සොයාගෙන කියලා කිසිම දවසක ජීවිතයේ සැපතුම් දැක ලබන්නේ නැහැ. එහෙම හිතලියුත් මේ දිනාපස්සන ශරීරයක් හිමි කරගත්තු අපි දිනාපස් නොවන සද්ධර්මයක් කරා ළඟා වීමයි අපේ සිතිවිලි. සමහරැත්තන් ජීවිතයේ සැප ලබන කියලා හිතාගෙන නොයෙකුතිය විස්සන ඉගෙන ගන්නවා, භාෂාවන් ඉගෙන ගන්නවා, විද්‍යුත් ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. ඒවා අපට අවශ්‍ය ජීවත් වන්න දිනෝමය සඳහවට යවන්නේ ඒක විවාදයක් නෑ. නමුත් ඒව ලබා ගන්න අපි තේරුම් ගන්නට ඕන මේව සැබෑ කෘත්‍ය කරන දේවල් නෙවෙයි කියලා. ඇතැම්කට දූදරුවන් ලබා ගන්න අපි හිතාගෙන මේ දූදරුවන් ළඟ යන ඔක්කොම අනාගතේ බලා ගනි. ඇතැම් අය කියනවා අපේ දූදරුවෝ වෛද්‍යවරු කිසි බයක් නෑ ලෙඩ දුකක් ඇතුනොත් හැම දෙයක්ම බලා ගනි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් වෙන දින මට තියාගන්න ලෙඩ දුකක් ඇතුනොත් ධර්මෝචක ප්‍රතිකාරයක් කරන්නේ. ඒ වේදනාව දුක සමාම දිනගන්නට ඕන. සාමාන්‍ය කෙනෙක් විතරක් නෙවෙයි. වෛද්‍ය වෘත්තිය කරන අයත් ලෙඩ දුක් වලපත් වෙනවා. සාමාන්‍ය වෛද්‍ය වෘත්තිය කරන අය විතරක් නෙවෙයි. වෛද්‍ය විද්‍යාත්මකවම වෛද්‍යවරු උගන්නේ වෛද්‍ය විද්‍යාත්මක මහාචාර්යවරු. ඒ මහාචාර්යවරයා විශේෂ වෙච්ච රෝගයකම ලක්කලා සමහර මහාචාර්යවරු නියම. සාමාන්‍ය මහාචාර්යවරුනේ වෛද්‍ය විද්‍යාත්මක මහාචාර්යවරු. මේක ඇතුළේ තියෙන ස්වභාවය. අපේ ශරීරේ නැක්ෂනේ මේක. ශරීරේ නැන්නේ නැහැ මේ ශරීරේ තරණ කෙනා වෛද්‍යවරයෙක්ද, ආම්ද්‍ර කෙනෙක්ද, සාමාන්‍ය කලාකරුවෙක්ද, කවුද කියන එක ශරීරේ දන්නේ නැහැ. ඒ ඔක්කොම ලොකු සංකේත අපේ ඉතින්. ශරීරයේ ලක්ෂණය තමයි ශරීරයේ ලැබුණ නම් ඒ ලැබෙච්ච ශරීරයේ මොහොතක් පාසම් දිනපත් වෙන්නේ මෙයන්නේ. ඒ ළඟාගත්තා වූ ශරීරයේ මොහොතක් පාසම් මේ මරණය කරන්නේ ගමන යන්නේ. අපි හිතෙන් හිතන් ඉන්නවා මේ ශරීරය මටයි කියලා. මේ ශරීරයේ ලෙඩ වෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැපා, මහලු වෙන්නේ නැහැ, මහලු වෙන්නේ නැපා කියලා අපි මේවට සීන ලෝකවල අපි මේ ශරීරයේ තියාගෙන උත්සාහ කරනවා. නමුත් වෙනදෙන ගතවන මොහොතක් පාසා වේගෙන් හරියන සතර දිසාවෙ වෙන පරවත හතරක් වගේ බුදුහාමුදුරුවරක් දේශනා කරනවා. සතර දිසාවෙ වෙන මහා පරවත හතරක්, ඒ සතර දිසාවෙ වෙන සියලුම දේවල් විනාශ කරමින් සමාවය දෙනවා වගේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ හතර වේගෙන් අප කරා ළඟා වෙමින් තියෙන්නේ. මොහොතක් පාසා අපි මහල් වෙමින් ඉන්නේ, මොහොතක් පාසා ලැබෙද්දී කොළ කන්නේ කොළෙමින් ඉන්නේ, මොහොතක් පාසා මරණ දිනේ ළඟමමින් ඉන්නේ. මරණය ළඟනවා කියලා කියන්නේ නැවත භවයකට ජාතියකට යන අවස්ථාව සකස් කරගෙන අපි මේ ඉන්නේ. ඒ නිසා මේ පර්වත හතර අපි නිදාගෙන හිටියත්, සෙල්ලම් කරගෙන හිටියත්, මන භවනා කරගෙන හිටියත්, වෙනත් කටයුත්තක් කරගෙන හිටියත් මේ පර්වත හතර මොහොතක් පාසා ළඟා වෙමින් සමානිත වෙන්නේ. එනිසා එබඳු ස්වභාවයේ සීජු අපට කියන එකම රැකවරණය තමයි සද්ධර්මයේ රැකවරණය. සද්ධර්මයේ අපට ලැබෙන රැකවරණය. ධම්මෝ අරි රත්තටි ධම්මචාරී කියලා කාරණයක් විස්තර වෙනවා. ධම්මෝ අරි රත්තටි ධම්මචාරී. ධර්මයේ රකින කෙනා ධර්මයේ ආරක්ෂා කරනවා කියලා. නැත්නම් දැනෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. සමහර මේ කාරණේ වර්ගවා තේරුම් ගන්න තියෙනවා. දහන නිසින් අපි ආරක්ෂා කරනවා ඊළඟ අපි ලෙඩ වෙන එකක් නැහැ, අපි මහලු වෙන එකක් නැහැ, අපි මරණයට පත් වෙන එකක් නැහැ කියලා සමහර අය හිතනවා. ඊනුතර මතක තියාගන්න ධර්මයෙන් ආරක්ෂා කරන්නේ රැකවරණය තියෙන්නේ මේ භෞතික ශරීරෙට නෙවෙයි. භෞතික ශරීරෙට දැන් දෙනා යම්කිසි රැකවරණයක් තියෙනවා. නමුත් සැබෑ රැකවරණය අපට ලැබෙන ධර්මයෙන් අපේ භෞතික පැය නෙවෙයි. එහෙනම් අපටද අපේ හිතට භෞතික ශරීරයක සම්මත විනාශයක් වෙන්න පුළුවන්. අපේ දේහ කරවාන් රූප. නමුත් පින්නතුනි හිත දුර්වල වෙන්නේ නැහැ. හිතෙන් අපි මානසිකව වැටෙන්නේ නැහැ. හිතෙන් අපි දුකට ගෙනියන්නේ නැහැ දෙහිමගෙන. ඒ නිසා අවුරුදු 60-70 කාලක තියෙන ශරීරය තමයි අහිමි වෙන්න පුළුවන්. නමුත් දෙහිමි වෙන්න කෙනාට පින්නතුනි සුගතිය අහිමි වෙන්නේ නැහැ. සමාජ සුගතියේ පිහිටුවන්නේ මෙන්න මේ ධර්මයේ විදිහට. එනිසා කෙනෙකුට අපට තියෙන ලොකුම රැකවරණය තමයි සද්ධර්මය. අපිට සියලුම දේවල් අනුව නිවුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට තියෙන සැපය අනතුර. ලෙඩ වීමවත්, වයසට වීමවත්, මරණයට නැති වීමවත් මේ ජීවිතේ සැපය අනතුරක් අපට තියෙනවා. කුමක් ඒ අනතුර? අපට තියෙන සැපයම අනතුර තමයි කියන්නේ. මරණය නෙවෙයි අපට තියෙන සැපය අනතුර. අපට තියෙන සැබෑ මනුකර තමයි මේ කිවිල්ලා දුගති ගාමි වෙන්න තියෙන අවස්ථාව. මෙන්න මේකෙන් වළක්වන්නේ බුදුහාමුදුරු නිතරම ධර්ම දේශනා කළේ. භෞතික ශරීරයට හානියක් වුණොත් ඒ උපරිම වශයෙන් අවුරුදු 60-70 වලට යන සංස්කෘතියක ඊයේ ජඩකටම මේ ශරීරයට හානිය වෙන්නේ. නමුත් යම්කිසි කෙනෙකුට මානසික වශයෙන් පිරිහීමෙන් ඇතිවන හානිය, දුගති යහිනීමෙන් ඇතිවන හානිය, ඒ හානිය පිළිබඳ නැත්නම් මේ අවුරුදු ගණන් වලින් නෙවෙයි කල්ප ගණන් වලින් තමයි ගණන් කරන්නේ. මෙබඳු තත්ත්වයක් මත පිළිබඳින් අපි ධම්මෝ සුඛින්නෝ සුඛමාවහාදී කියන්නේ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් තමයි සැබෑ ලෙසම අපට සැප ගෙන දෙන්නේ කියන එක. ඒ සැපය ගෙන දෙන්නේ කියන එක කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගය අවසන් වෙලා රහත් වුණාට පස්සේ මේ සැපය ගෙන දෙන්නේ කියලා. නමුත් වෙන කෙනෙක් ආකාස ගුණේ යොක්ත ධර්මයේ ලක්ෂණය තමයි. මනමින් දේශනා කරපු ධර්මයේ තියෙන ලක්ෂණය තමයි සාන්දෘෂ්ටික ගුණෙන් නැති යොක්තයි. මේක මෙලොවදී විමාක තියෙනවා. ධර්මයේ තියෙන ප්‍රධාන අනිසංසය තමයි දුක නැතිවීම. අපි හරියට ධර්මයේ ප්‍රගුණ කරන්න පටන් ගත්තනම් මේ ප්‍රගුණ කරන්න පටන් ගත්ත මොහොතේ පටන් අපිට දුක නැති වෙනවා. අපිට බාහිරින් එන තියෙන මානසික දුක ගැන විදි හඩු වෙනවා. බොහෝ වෙලට අපි ලෝකයේ තියෙන වරදවා තේරුම් අරගෙන තියෙනවා. මෙන්න මේ වරදවා තේරුම් අරගත්ත ලෝකයේ පිළිබඳව නිවැරදි කරලා අපි නිසිලෙන්ද සීල සමාධි ප්‍රඥා කියන මේ විවිධ ශික්ෂාවලිය වෙනවනම් සීල රැකගෙන කෙනාට සීල රැකින් ආරම්භ කර මොහොතේ පටන්ම බාහිරින් සම්බාධක රැස්කේ සමානස්කාර වෙනවා. සමාජයේ වඩන පටන් ගත්ත ගමන් ඉඳලම මානසික වෙන දුක් කරදර ඇති වෙනවා. ප්‍රඥා වරිඥාන සංසහ හැටියට ලෝකේ අනිත්‍ය ආදී ලක්ෂණ වලින් එන දුක් පීඩා දෙක සමාජ නැති වෙලා යනවා. ඒ සාපේන්නතුනේ ධර්මයේ මැනවීම ප්‍රගුණ කරෝදීන් තමයි හැබෑර සමාපට හැපරෙන්නේ. ඒ සත්‍ය ධර්මයේ රකින කෙනාට විතරක් නෙවෙයි. ඒ ධර්මයේ රකින කෙනාගේ දෝදරුවන් ඉන්නවා නම් ඒ කෙනාටත් ආශිර්වාද ලැබෙනවා. යන්තිමිනේ ධර්මය රකින්නවා නම් ඒ ධර්මය රකින්න කෙනාගේ දෙමෝපියන්ගේ ආශිර්වාදයක්. යන්තිමි කෙනෙක් මැනවින් ධර්මය රකින්නවා නම් ඒ ධර්මය රකින්න කෙනාගේ ස්වාමි භාර්යාවන්ගේ ආශිර්වාදයක්. මේ පුද්ගලයාගේ අපල්‍යයන් සමිස්තන නිතරම ආශිර්වාදයක් ආකර්ෂණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ කරා පුරා ස්වාමි වහන්සේ කෙනෙක් නිතර ධර්ම දේශනා කරමින් ඉන්නවා. මේ ස්වාමි වහන්සේ ධර්ම දේශනා කරන හැම තැනකම එක්තරා දෙවඟනක් අනිත් දෙවඟනන් පිළිවරාගෙන යනවා බලහන්. මොකද කියන්නේ මේ දෙවඟන කියනවා අපේ පොඩි හාමුදුරුවෝ මගේ පුතාට බණ කියනවා අපි යමු බලහන්න කියලා. අනිත් දෙවඟනන් එක බලහන් යනවා. මේ ස්වාමි වහන්සේ පිළිතුරේ සැබෑටම මේ ආත්ම භාරය අම්ම තාත්තා සාමි ඉන්නවා. මේ දෙවඟනක් ඇවිල්ලා කියනවා මගේ පුතාට බණ කියනවා අපේ පොඩි හාමුදුරුවෝ බණ කියනවා අපි බලහන් යමු කියලා. එතකොට මේ අම්ම කවුද මේ? ඔව් මේක ආත්මවා ගානකට කලින් අම්ම කෙනෙක්. ඒ අම්මටත් බලන කොච්චර ආශිර්වාදයක්ද මේ දරුවා බණ කියනකොට. පිළිතුරු මේ වගේ අදෘශ්‍යමාන තත්ත්වයක් ලෝකේ තියෙනවා. සත්පුරුෂ දෙහැනේ පුද්ගලයන් කියන නිමෙත් අමිතේ සංවැද්දික දෙවරු ඇවිල්ලා දීපේ නිවාස සදා ගන්න ආකාරයෙන් බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒ දෙව දෙවරුන්ට ඒ වෙලෙ ශ්‍රද්ධාවන්ත ඇවිල්ලා නිවෙත් පාස්සේ වාසය කරනකොට එයත් අන්න තීන්දහන්ත ගන්නවස්තාවක්. ඒ අය නියස්සන් කරන්න තීන්දහන්ත කරලා තින් අනුමෝදන් වෙනවා. මේ අත්කන් දෙවියන්ට තින් අනුමෝදන් කරනකොට ඒ සමිපිටින් ඉන්න දෙවියෝ තින් අනුමෝදන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ දෙහනි ජීවිතයක් ගත කිරීම උදේ ඔබට පමණක් නෙවෙයි. මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි. අමනුෂ්‍යයන්ට දෙවියන්ට මේ බොහෝ දෙනාට ආශිර්වාදයක්. බොහෝ දෙනාගේ සතුටට හේතුවක්. ඒ නිසා ඔබ නිකරණ හැකියාව ජීවිතයේ දැකලා ඉන්න. ඔබ රහසිගතව දෙයක් තහත් ඒක ඔබ ඇදන්නක හිතන අනිත්‍යය දන්නේ නැහැ කියලා. නමුත් බොහෝ දෙනෙක්ට දැනනවා මේ අපේ ඉස්සර බලන්න පුළුවන් අත්‍යන්තයේ ඉස්සෙල්ලා. ඔබ රහසිගතව වදක් කරලා තියෙක බොහෝ දෙනෙක් දන්නවා. දිරිමුරු ගන්නවා ඒක. අමාර අමුෂ්ඨන්ටව තේනවා. ඔබ රහසිගතව තින්කමක් කරලා ඔබ ඇට දුර බැහැර ප්‍රදේශෙ ගිහිල්ලා තින්කමක් කරලා ඔබ ආරක්ෂා කරන සම්මතික දෙවරු ඒව බලාගෙන ඉන්නේ. ඔබට ඒකට ආශිර්වාදයක් කරනවා. ඔබ රහසිගතව ආරක්ෂා කරනවා. ඔබ අනුකරණයෙන් බේරෙනවා. මොකද ඔබව ආරක්ෂා කිරීමේ ඒත් අඟත් වෙන පදක්. මේක පැහැදිලිවම ධර්මයේ සඳහන් කරන ඒ නිසා අපි දෙවියන්ගේ පස්සෙන් අවශ්‍ය නැහැ. දෙවියන් සරණ යන්න අපි අවශ්‍ය නැහැ. අපි හරියට දෙරුවන් සරණ කියොත් දෙවියන් අපි සරණ යනවා. දෙවියන් අපේ පිට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අපේ දෙවියන් සරණ යාවිදුනේ අපි නිවැරදි ලෙස දෙරුවන් සරණ ගිහිල්ලා කැබැල්ල තම දෙහනි ජීවිත අපි ගත කරනවා නම් දෙවියන් කියන අපි ආරක්ෂා කරනවා. ශ්‍රද්ධාවන්තය දානමාන දෙන මන්ත්‍රමල දුරු කර නැත්නම් ආරක්ෂා කරන බව නමස්කාර කරන බව වරක් මාතලේ විදේ ප්‍රියා සඳහන් කරනවා. ඒක මේ අත්හන් ගන්නවා. ඒ නිසා දෙන තුනි හැකියාව ජීවිතයේ දෙහැනි විදියට කාලය ගත කරන්න ධර්මයේ සමන් ජීවිතය අංගයක් කරගන්න. බොහෝ දෙනෙක් කියන්නේ ධර්මයේ රකින්න තියෙන ධර්මයේ පිටපදවල තියෙන්නේ අඳ පාය පාට විතරයි කියලා. පොහේ දවසට විතරයි කියලා. අඳ නැගෙනකොට තමයි සමාහෙල දුර්ධහමකක් වෙන්නේ. නමුත් වෙනදේ අඳ පායක දවසට විතරක් නෙමෙයි ධර්මය රකින්න තියෙන්නේ. අඳ නැති දවසට ධර්මය රකින්න ඕන. දින පතාම අපේ ජීවිතයේ ධර්මයේ අංගයක් කරගන්න ඕන. උදේසන අවදිච්ච මොහොතේ පටන්ම විශේෂයෙන් සමාධි සිටියේ වන පංචස්කන්ධය අනිවාර්යම රකින්නට ඕන. උදේසන අවදිච්ච මොහොතේ පටන්ම පිළිත් එකහන එක ධම්මචින්තා වහනේ ජීවිතය අංගයක් කරගන්නට ඕන. උදේසනම සේනතුනි කුජ පූජා කියන එක තමයි ගණිත අංගයක් කරගන්නට ඕන. සමන් දූදරුවන් අප සම්බන්ධ කරගන්නට ඕන. නිවසේන වැඩි යටි අමල් සාත්‍රක ආචින සියට කලකන එක ජීවිතය අංගයක් කරගන්නට ඕන. අතනම කෙනෙක් මහමගෙන් දැක්කම පුරුවන් විදිහේ උපකාරයක් කරන්න සමාන කරපුරු වෙන්නට ඕන. ඒ වගේම මහමග ගමන් කරනකොට ඥාන වාහනවල ගමන් බිම යනකොට විතරම මෛත්‍රී භාවනාව වැඩි වීම ජීවිතේ පුරුද්දක් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන විතර සිහි කිරීම තමයි ජීවිතය අංගයක් කරගන්නට ඕන. ධර්මයේ තියෙන තුනි සමාධිය අංගපසඟ වගේ ජීවිතේ කොටසක් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි සැකැලෙතම සාන්දෘෂ්ටික ධර්මයේ ප්‍රතිපල සමානට සාන්දෘෂ්ටික වශයෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් මාසිකට දවස්ක් විතරක් නිදිමලාගෙන මේක කරද්දට හරියන්නේ නැහැ. දවස්ක් හරි රකින්නේ හොඳයි නවල වෙන මයින් වල අනම දින දෙන්නේ නැත්නම් විතර බණ ගහමාන පිළිතුරු හැටියට විතර සිල්වත් ගුණවත් ස්වාමි වහන්සේ ඇසුරු කරන අය හැටියට අනිත් කයට වඩා විතරම සමාගත වෙලෙට නැපුරු වෙච්ච ජීවිතයක් සමාගත කරන්න ඕනේ. ඒකත් කලෝචයේ පිළිතුරු වෙන කිසිදු කෙනෙකුට පේන්න නෙමෙයි. අපි ධර්මයේ රකින්නවා අනිත් අයට දැනගන්න ඕන කියලා පිළිගීම කියන්නේ. අපි මේ රකින්නේ තමයි අභ්‍යන්තර සතුට සඳහා. සැබෑලෙසම ගුණධර්ම පිළිපදලගෙන ජීවිතේ වරකින්නේ ප්‍රාණිකතව. ඒව එක්කර පෙන්නන්න යන්නේ නැහැ. ඒව වැඩි කතා කරන්න යන්නේ නැහැ. ගුණවත් අයගේ ලක්ෂණය තමයි ගුණවත්කමත් එක්කම ප්‍රඥාවත් එක්කම නිහිතකම කියන එක තියෙනවා. නිහිත භාවයේ තියෙනවා. නිහිත භාවය ප්‍රඥාවේ ලක්ෂණය. ඒක නුවණින් වැඩි දියුණු වෙන්න වෙන්න අනිත් අය විවේචනය කිරීම හැකියාව අඩු කරනවා. හැකියාව අපි ධර්මයෙන් ශක්තිමත් වෙනවා. ධර්මයෙන් තමයි ජීවිතය ආස්වාදය කරගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝ වස්තු චින්නෝ වස්තු සමාව ආති. යම් කෙනෙක් ධර්මයේ පිළිපදිනවා නම් ධර්මයේ මනාලෙස පහරිත කරනවා නම් අන්න ඒ ලෙස ධර්මයේ හැසිරීම තුළින් සමාධි ජීවිතයේ සැකලෙනවා කියලා. මෙන්න මේ සැකලෙනවා කියලා කියන්නේ මොකද කියන අමුතු දෙයක් නෙමෙයි දුක නැතිවීම. බොහෝ දෙනෙක් කියන්නේ සැකලෙනවා කියන අමුතු දෙයක් ලැබීම කියලා. මේක හරියට පින්නසේ ලෙඩක් වුවපත් වෙනවා වගේ. දරුණු කුෂ්ඨරෝගියෙක් කියන කෙනෙක් ඒ කුෂ්ඨරෝගේ යම් කිසි දුකක් වෙනවා නම් නැත්නම් වෙනත් අසනීපකින් කායික වේදනාවක් වෙනවා නම් ඒ වේදනාව නැතිවීමේ කිසියම් කෙනෙකුට යම් සෝයක් දැනෙනම නම් අන්නේ වගේ දෙයක් තමයි මේ ධර්මයේ තුලින් ලැබෙන දුක නැතිවීමේ විමුක්ති සෝය. අපි නිතරම තියෙන මානසික පීඩාවලින් ඉන්නේ. ඒ මානසික පීඩාවලින් ඉන්න අපට අපි ධර්මය පිළිපදිනවා නම් ඒ මානසික පීඩාව බොහොමයකින් සමාන නිදහස් වෙන්න පුළුවන්. බොහෝ විට අපි මානසික පීඩාවම වර්තමානයේ අපි ධර්මයක් වුණ නොගෙන සිත්යයි බොහෝ විට උපදේශනය කරා යනවා. කවුන්සලින් වලට යනවා. සල්ලි වේදන් කරගෙන. දෙන්නතේ සමස්ත බුදුදහම කියලා කියන කවුන්සලින්ම තමයි. අපි වාණී අනුතුරු වල ගැත් උපාක් ශක්තිමත් අපේ බෞද්ධයන්. අපේ මානසික ආචාරණ ඥාතියක් ධර්මයේ තුලින් අපේ රටට ලොකු වෙස්සනයක් ආව සුනාමිය කියන ඒ සුනාමියෙන් අපේ රටේ මිනිස්සු 40,000ක් විතර නිය කියන බොහෝ රටවලින් එතු අපේ රටේ මිනිස්සු මානසිකව දුර්වල වෙලා තියෙයි කියන සමහර අය ආවට උපදේශනය දෙන්නේ ඇමරිකාව වගේ රටවලින් ඒ මිනිස්සු අපට උපදේශනය දෙන්නේ එන්නකොට අපට අපේ හිත දැනෙනකොට අපේ මිනිස්සු ගෙවන් දොරවල් අස්පරක් කරගෙන නිය කියන වෙනුවෙන් ඒ අය කීපත් වෙන හන්දාවක දානෙ දීලා හිතහ දාගෙන ඉන්නවා. දවස් හත යනකොට අපිට අපි මේ බොහෝ දේවල් වලින් ඉස්හා ගන්න ඉන්නේ. අද දවසේ දානෙත් එක අපේ බොහෝ දේවල් අපට අමතක වෙනවා. අපි හිත හදා ගන්නවා. ඇතැම් විට ඒ නිසාම වෙන්නේ සමාජ කියන්නේ මේ අපේ සිංහල ජාතියට වැඩිය මතක නැහැ කියලා නේද? සමහර අය කියනවානේ. කටේම අමතක වෙනවා කියලා. මේ අමතක වීම දෙකකින් හොඳයි. හොඳට හිතකුත් තියෙනවා. ඒ යම් කරදර දේවල් අපි අමතක කරන යම් තැන කරන්නේ ධර්මයේ තුලින් අපේ ජීවිතේ පුරු වෙලා තියෙන එක. ඒ නිසා ඇතැම් වෙලාවට බාහිර ජාති කියන්නේ ඇතැම් වෙලාවට ඇමරිකන් ජාති කියන අපේ රටේ මිනිස්සු මිහිත දැනෙනකොට අපේ මිනිස්සු ශක්තිමත් වෙන ආකාරය දැක බලනවා. සමහර අය පුදුමයට පත් වෙනවා. ඒ ශක්තිය අපිට ලැබුණේ වන් දින ධර්මයේ තුලින්මයි. ඒ නිසා ධම්මෝ සුචින්නෝ සුඛමාවාති ධර්මයේ නැමෙමින් පිළිපදිනවා නම් අපේ සැපරැස් කරගත්තා වෙනවා ජීවිතේ. බායගෙන දුක් කරදර හැසිරින් අපට නිදහස් වෙන්න හැකියාව තියෙනවා. තුන්වෙනි කරුණ තමයි අර දෙවියන් අහනවා කිල්තෝ හරේ සාදු කරගෙන පාන. රහසියන් අතරින් උතුම්ම රහසිය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යං හරේ සාදු කරගෙන පාන. සත්‍ය තමයි ලෝකයේ හැමයන් රසය කියලා. පිළිපිනක ජනමාධ්‍යයෙන් බොහෝ දේවල් අපි අහනවා දැකෙනවා. බොහෝ දේවල් අපිට සත්‍ය හැටියට කියනවා. නමුත් ඒ බොහෝ දේවල් පිළිපින් හැබැයි තම සත්‍ය නෙවෙයි. ඇතැම් විට කාණකේ වෛද්‍යවරු කියනවා අවල් දිනේ ගන්න අවල් ආහාර පාන ගන්න කියලා. සමහර කීලදේවල් කියනවා අවල් යටි පාවිච්චි කරන්න කියලා. ඇතැම් විට කාණකේ කියනවා ඒව නෑ අගුණයි ඒව දැන් පාවිච්චි කරන්න එපා කියලා. සමහර අය කියනවා අවල් බැංකු හොඳයි මට සතුටුමත් ඔබේ මුදල් තැන්පත් කරන්න කියලා. පත්‍රයේ ලොකු පිටුවල දානවා. ඒ කියනවා යන් කියනවා දැන්ගේ තැන්කුව සංකලොත් කියලා. දෙන්නුනේ අපි මේ අහන බලන දේවදලේ බොහෝ දේවල් අපි හිතනවා සත්‍යය කියලා. අපි උදෑසනම අවදිච්ච මොහොතේම ඇතැම් විට රූපවාහිනී පත්‍ර පිටුව බලන්න නැත්නම් ජනමාධ්‍ය බලන්න අපි ගුවා කැමති ප්‍රවෘත්ති දැනගන්න. අපි බොහෝ දෙනා හිතනවා මේ කියන දේවල් කියලා කියක් ඇත්ත කියලා. ඇත්ත කොහොමද කියනවා තමයි. නමුත් ඇත්තට වඩා නැත්ත තමයි මේක දිනනුනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන එක නම් අසත්‍ය සල්පයක්වත් මිත්‍ර වෙච්ච දෙයක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්ම සැබෑදම අපේ මානසික ගැටලුව දුරු කිරීම සඳහා ඍජුවම හේතු වන දෙයක්. සැබෑදම අපට සත්‍ය දේශනා කරපු උතුමයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ එදා බාරදී ගංගා නම් නදී තීරයේ ඉඳගෙන යම් සත්‍ය දේශනා කරනවා. අද මේ දීනේ කෙනෙක් කරන ලෝකයේ ඕනෑම රටකට ඕනෑම ග්‍රහලෝකයකට ඒ සත්‍යයේ ඉගෙනමයි ඒ සත්‍යය වෙන කන්නේ. උන්වහන්සේ යමක් අනිත්‍යයි කියලා කිව්වනම් ඒක හැමතැනටම අනිත්‍යයි. උන්වහන්සේ යමක් දුකයි කියලා කිව්වනම් ඒක සැපයෙන් අපි ආවරණය කළ දුන්නත් ඒක දුකම තමයි. බුදුහාමුදුරුවෝ යමක් අනාත්මයි කියලා කිව්වනම් ඒක අනාත්මම තමයි. ඒක කිසිදු කෙනෙකුට දෙවියන් බමුණු සහිත ලෝකෙ කිසිදු කෙනෙකුට වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ තියෙනවා විශේෂ ඥානයන් ටික විශේෂයෙන් සතු වෛකාරක ඥාන. බුදුරජාණන් වහන්සේ යම් කිසි ආර්යයන් දුක නැති කිරීම සඳහා හේතු වෙනවා කියලා දේශනා කරනවා. දෙවියන් බමුණු සහිත ලෝකෙ කිසිදු කෙනෙකුට ආර්ණා සහිත වුණු කරන්න බෑ. ඒක දුක නැති වීම සඳහා හේතු වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ යම් කේතයක් ප්‍රහීණ කරයි කියලා කිව්වනම් දෙවියන් බමුණු සහිත ලෝකෙ කිසිදු කෙනෙකුට කාරණා සහිතව කියන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන මෙන්න මේ කෙරෙස් කියනවා කියලා. එවැනි අභිහිත නාදයක් වෛශාලක ඥානයක් නිර්මායව ඉදිරිපත් කරන කිව්වනම් බුදුරජාණන් වහන්සේට තිබුණා. බුදුදහමේ තියෙන සත්‍යතාවය මේකයි. ලෝකයේ හැමදේම තියෙන තනි කලින් කල පහගෙන දාර්ශනිකයන් විද්‍යුත් සමහර අය ආතම් කියලා තමයි ප්‍රතික්ෂේප කරලා කියනවා. ඇතැම් අය බර්ටන් රසල් අයින්ස්ටයින් වැනි අය ඉතින් ආගමකට නැඹුරු වෙච්ච අය නෙවෙයි. ඒකනම් විද්‍යාඥයන් දාර්ශනිකයන් හැදෙන්නේ කියන අය. ඒ අය කියනවා අපි කිසිදු ආගමක් කරන්න යන්නේ නැහැ. දාර්ශනිකයන් කැටි යමක් පිළිගන්නවා නම් පිළිගන්නේ එකම දේ තමයි බුදුදහම කියලා. දෙන්න තුනි ලෝකයේ විද්‍යාව දිනුවෙන්න ප්‍රකටවන්නේ බුදුදහම. එතන එක අපට අපි උපතින් බෞද්ධයන් නිසා අපිට මේක වටිනා නම් අඩු වෙනවා. නමුත් වෙනුතු මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ තියෙන සත්‍යතාවය අපට අත්හදා බැලීමෙන් බලන්න පුළුවන් ධර්මයක් මේක. එතන විතරක් කලක් මේ ධර්මයේ පිළිපදිනවා. ඒ පිළිපදිනකොට එතන ජීවිතයේ කරදර සංකට වලට පත් වෙනකොට එතන විතර ධර්මයේ නාමයෙන් සමහර ඉන්න අය මේ ධර්මයේ ගමකට යනකොට අපි කලකිරෙනවා. මේක පිළිතුරු පුද්ගලෙන් අඩුපාඩු තමයි. මේක ධර්මයේ අඩුවක් නෙවෙයි. වර්තමානයේ අපට තියෙන ලොකුම ගැටලුව තමයි මේ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න උවයේ ධර්මයේ තියෙන අඩුව. කල්යාණ මිත්‍රයන්ගේ අඩුව. නමුත් වෙනතුන් අපි අනිත්‍යයි මාර්ගඵලාමි අනිත්‍යයි ගාමිණී යන කලින් අපි අපි උත්සාහ කළා මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න ප්‍රතිලාභ ලබන්නට අපි අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. ඒ තරම් සත්‍යයක් මේ ධර්ම වල ගැඹලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය විදිහට සිල්වත් ජීවිත ගත කරනවා. දෙමාපියන් සිල්වත් ගුණවත් වාසය කරනවා නම් ඒ නිවසේ දරුවෝ යහමඟ යොමු වෙනවා. සුමඟ යොමු වෙනවා. ඒ නිවෙස් වල සාමයෙන් සමගින් ඉන්න පුළුවන්. ඒ දෙමාපියම තවසවත් ධර්මය රකින්නවා නම් නිවසේ ඉඳගෙනම පින්නතුනි නිවස නැදැමිට දීපිමානයක් කරගන්න පුළුවන්. එනිසා ධර්මය උතුම්මදී ඒ උතුම්මදී උතුම්ම සත්‍ය ලෝකයේ එනිසා අනිත්‍යවට වඩා රත්නම් අතුරින් විවිධ රත්නම් ලෝකේ තියෙනවා. ඒ රත්නම් අතුරින් උතුම්ම රත්නේ තමයි සත්‍ය රත්නේ ඇත්ත පිළිමන සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍යතාවයේ ලක්ෂණ ත්‍රයක් තියෙනවා. ඒ තමයි මේ භෞතික සහ අභෞතික හැම දෙයක්ම මොහොතක් පාසා වෙන දෙන්නේ. මේ දැල්ලන පහ මේ විලපංකා මේ දික්කිරතරක් නෙමෙයි අපේ මේ ශරීරයේ භෞතික ශරීරය. ඒ වගේ මීටත් වඩා සියුමුණේක දෙකින් අපේ හිත මොහොතක් පාසා වෙනස් වෙන්නේ. මෙන්න මේ වෙනස් වීම නිසා අපිට මේ වෙනස් වීම අපි යථාර්ථය අවබෝධ කරගන්නකින් අපිට දුක හටගන්නේ. අපිට දුක හටගන්නේ අනිත්‍යතාවයක් හිතේ පිළිගන්න නිමි. ඒ නිසා අනිත්‍යතාවය නිසා පිළිගන්න දුක හටගන්නේ. මේ අනිත්‍යතාවය නිත්‍යයි කියලා පිටාන්නේ නිසා අපිට දුක හටගන්නවා. ඒ වගේම අනාසතාවය කියලා දෙයක් තියෙන මේ කිසිදු දෙයක් අපේක්ෂාවේ අභ්‍යන්තරයෙන් මම මගේ වශයෙන් නොවෙනස් වන දෙයක් පාලනය කරගන්න කිසියක් මේ ශරීර අභ්‍යන්තරයේ තුලනේ. මෙන්න මේ ත්‍රිලක්ෂණයයි ධර්මයේ තුලින් එලි කරන පරම සත්‍යය. එනිසා මෙන්න මේ සත්‍ය කරා යන්නට ධර්මයේ පිළිසරණ කරගන්න ඕන. තුන්වෙනි කරුණට දෙන්නේ යන්නේ ලෝකයේ තියෙන රත්යන් අතුරින් උතුම් රත්යේ කුමක්ද කියලා බුදුහාමර දේශනා කරේ. සත්‍යයන් අතුරින් උතුම් රත්යය උතුම්ම රත්යය සත්‍ය රත්යය කියලා. හතරවෙනි කාරණේ තමයි මේ දෙවියන් සමුද්‍රයට අහනවා බුදුරජාණන් වහන්සේ. අතන් ජීවෙන් ජීවිත මාර්ගයක් ගන්න. කොහොම ගත කරන ජීවිතයද? ප්‍රේත ජීවිතයක් වන්නේ. බුදුහාමර දේශනා කරනවා පඤ්ඤා ජීවෙන් ජීවිත මාර්ගයක් ගන්න. ප්‍රඥාවන්තව ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා. යම්කිසි කෙනෙකුට හිතන්න පුළුවන් හොඳට ඉගෙන ගියාගෙන ඉහළ රැකියාවක් කරමින් ඉහළ තාක්ෂණ යුක්ත වාහනයක් පාවිච්චි කරනවා නම් ඒක නා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා අපට හැමෝටම හිතෙනවා. යා විද්වත් කෙනෙක් වෙන්න පුළුවන්. යා නුවණැති කෙනෙක් වෙන්න පුළුවන්. යා බුද්ධිමත් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් යා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා ධර්මයෙන් අපි කියන්නේ ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණය තමයි ජීවිතයේ සැපැලස්ස ජීවිතය දකිනවා. බුදුදහම කරුණ පිළිබඳව ප්‍රධාන කාරණා හතරක් මේ විස්තර කරනවා. ඒ තමයි අසුබ. අසුබදී අසුබ හැටියට දකිනවා. ඒ වගේම අනිත්‍යදී අනිත්‍ය හැටියට දකිනවා. දුක්දී දුක් හැටියට දකිනවා. අනාත්මදී ආත්ම හැටියට දකිනවා. ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණ හතරක් මේක. බුදුදහමෙන් සඳහන් වෙනවා සතර විපල්ලාස කියලා කාරණයක්. විපල්ලාස කියන්නේ වරදවා තීරුම් ගැනීම හතරක් අපේ ජීවිතේ තියෙනවා. මොනවද මේ හතර? අසුබේ සුබ සංඥාව. අසුබදී පිළිබඳව අපි සුබයි කියලා හිතාගෙන ඉන්නවා. අපේ ශරීරය ඇතුළු මේ භෞතික බොහෝ දේවල් අපි හිතාගෙන සුබයි කියලා. ලක්ෂණ එක හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන ඉන්න පිළිතුර අපි මේ යථාර්ථය දන්නේ නැහැ. විශේෂයෙන් අපි අපේ ලොකු හැඟීමක් තියෙන අපේ ශරීරයට. අපේ ශරීරයේ තියෙන ලක්ෂණ කාලෙදී බොහෝ දෙනෙක් මේ ශරීරය ගැන සුබ සංඥා වැඩි කරගන්නවා. අපි හැම දෙනාම තම තමන්ගේ ශරීරය ගැන ඇති වෙනවා වගේම බාහිර ශරීර ගැන මේ අනවබෝධය අපට ඇති වෙනවා. මේ නිසාම අපේ ජීවිතේ බොහෝ ජයග්‍රහණ අහිමි වෙනවා. ධර්මයේ තුලින් ලබා ගන්න තියෙන විශිෂ්ට ජයග්‍රහණ රැසක් අපට හිනවන්නේ මේ අසුබේ සුබ සංඥාව හින්දා. අසුබදී අසුබ හැදීලා අපට දකින්න පුළුවන් නම් යම් ශරීරයක් දැක්කම මේ ශරීරයේ අනාගත ඉරණම වර්තමානයේදීම ලෝණින් දකින්න පුළුවන් නම් අද වෙනදින් මේ නැත්නම් ශරීරයකට වැඩෙන්නේ නැහැ. අපි තම තමන්ගේ ශරීරයට වැඩෙන්නේ නැහැ. අනිත්‍යගේ ශරීරවලට වැඩෙන්නේ නැහැ. මේක පරිහරණය කරන බොහෝ දේවල් වෙනුත් මේ අසුබයි මේවා. අපේ ශරීරුණත් ගන්න මේක අපේ උදෑසන ඉඳන් රාත්‍රී නිින්දට යනකම් මේක සුබයි කියලා පෙන්වන්න කොච්චර උපායක අපිට දරනවද? කොච්චර නම් වාර ගණන් එක සෝදන්න ඕනද? කොයි තරම් නම් බාහිර දේවල් අපිට මේක ආලෝක කරන්න වෙනවද? මේක අසුබතාවය දුරු කරන්න. බැරි වෙනවක් තවත් එකක්වත් මූණකට නොසොතේ හිටියොත් මේ තාත්තේ ඉරණම මේක ගන්න දන්නව නේද? අපි කොච්චර සුබයි කියලා හිතන්නේ කියත් කෙනෙකුගේ ළඟට ලඟ වෙනවත් බැරි වෙනවක් තමක් වෙනවා. ඒ නිසා අසුබනේ පිළිබඳව පින්නතුනේ සුබ සංඥාව තමයි අපට දුක ඇතිවන හේතු වන පළවෙනි විපාකය. ප්‍රඥාවසිනාගේ ලක්ෂණය තමයි අසුපදී අසුබ හැටියටම තේරුම් ගන්නවා. හැබැයි තේරුම් ගත්තේ කියන්නේ මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මේ අසුබේ කියලා දුව දරුවන් සාමි බාහිර යවන්න. දැන් මේ අසුබලයක් කියලා ඒව අත්හැරලා එක පාරක් යන්නේ නෑ. ඕ මේ යථාහිත දෙයක් අතර මේ ඇලීම ටිකෙන් ටික වැඩි කර ගන්නවා. ඒ වගේම දුක්ඛේ සුඛ සංඥාව. දුක්ඛේ සුඛ සංඥාව කියන්නේ මේ වේදනාව වලින් ඇතිවන දෙයක්. වේදනාව පිළිබඳව අපට හිතන සැප වේදනාවක් පිළිනකොට මේක හැමදාම සැපයි කියලා. දුක්ඛේ හැබැයිම පිළිතුරු මේක දුකයි මේ තියෙන්නේ. දැන් බලන්න සම්පීඩියව මේ දිනවල වාඩි වුණා නම් මුලින්ම වාඩි වෙච්ච මුල් අවස්ථාවේ කොහොමද? හරිම කණේ වයින්නේ. ඉතාලි වෙන හරියම හොඳයි කියලා. බලන්න ඒ විදිහට ටික වෙලාවක් වාඩි වෙද්දී මොකක්ද වෙන්නේ? ඒ ක්‍රියාවලම තමයි වෙනනවා කියන්නේ. බලන්න ටික මුලින් සුඛ වේදනාව ඊට පස්සේ ටික වෙනස් ගියාම උපේක්ෂා වේදනාවක් ආවා ඊට පස්සේ දුක් වේදනාව. දැන් වාඩි වෙගෙන ඉන්න ඉරියව්වට කැමති මේ මොහොතේ මේ ඇයිද අපහසුතාවක් එන්න පුළුවන්. දැන් මේ නැත්තම් ඉතන පුළුවන් මේ මොහොතේ තමයි නැගිට්ටොත් තමයි සැරයක් ලැබෙන්නේ කියලා. ඇතැම්මිට නැගිටිනවා. නැගිට මුල් වේදනාවක් ඉතන හරියම සමීපයි දැන් තමයි මේ විදියට ආනි කියලා. නමුත් ටික දිනක් ටික වෙනවා ගියාට පස්සේ පේනවා දිනුතුනේ ආයි වාඩි වෙන්න ඕනේ කියලා. මුළු ජීවිත කාලයක් මුරුල්ලේ තීම අපි සැපෙන් වෙනවා කියලා දින්දේ. මෙන්න මේ ඉරියව් වෙනක් කියලා දින්දේ. අමුත්‍ය දැන් කියලා දැක් ඉන්නේ නැහැ. අවුරුදු 60ක් ඇත්තේ ආ ජීවත් වුණා නම් සැප විඳිනවා කියලා කලේම මේ ඉන්න ඉරියව්ව වෙනස් කරපෙන්න යන්න කලේ. සැපයෙන් තමයි සැපියක් කියලා කිව්වට යථාර්ථ වශයෙන් තියෙන්නේ දුකයි කියන්නේ. ආඥාන්නේ වාසේ ඉහෙලට යන්නේ නැහැ අපි. මේ දුක් සැප කියන අන්ත දෙකම මිදෙනවා. දුක් වේදනාවේ ගැටෙන් යන්නේ නැහැ. සැප වේදනාවේ ඇලෙන්නේ නැහැ. මේ දෙකම අන්ත. මේ දෙකෙන්ම දුර වෙලා උපේක්ෂාවට පත් වෙනවා තම ආඥාන්නේ වාසේ ඉහෙලට යන්නේ. එතකොට අපේ දුක් ඇතිවෙන එක කාරණයක් තමයි දුක් හේතු සංඥාව. මේක විපරාදය. දුක්ේ පිළිවෙල වශයෙන් සැපයි කියලා හිතා ගැනීම. තුන්වෙනි දේ තමයි අනිත්‍ය නිත්‍ය සංඥාව. වෙනස් වෙන දේවල් ගැන අපි හිතා ගැනීම වෙනස් වෙන්නේ නැහැ කියලා නිත්‍යයි කියලා. මේකත් වෙන තුන අපේ ජීවිතේ වැරදීම. මේ ඇත්තට අපේ ශරීරය වගේ හිතා හිතන නිත්‍යයි කියලා. මේක විදිහට තියෙනකොට කිසිම වෙනසක් වෙන්නේ අපි හිතනවා මේක නිත්‍යයි. නමුත් කිනුතේ බලන අවුරුදු පතා වාර්ෂිකව පින්දුර ටිකක් අරගෙන ඉඳලා තිබුණින් මේක වෙනස් වෙන්නේ නැති. මේ කෙස්ස අපිට මේ තියෙනමමවල් දවසේ මේකේ ඉදුනේ කියලා. නමුත් කිනුතේ හැම මොහොතේම මේවා වෙනස් වෙන්නේ නැති. මෞකුසේ කලලයට අපේ විඥාන සම්බන්ධ ජමෝත පටන්ම අපේ මෞකුසේ දිවර්ධනය වුණා මෞකුසේ මිලි වුණා ඊට පස්සේ මරණය කරා ළඟා වෙනවන්නේ හැම මොහොතකම මේක වෙනස් වෙන්නේ. මේ වෙනස් වීම වේගය වැඩි නිසා අපට පේන්නේ මේක ඉස්සරම තියෙන එක. උදාහරණයක් ඇටට ගිනි පෙල්ලක් ගන්නකොට ගිනි පෙල්ල වේගයෙන් කරකවනකොට අපට හෙන්නේ ගිනි රවුමක් ගිනි වලල්ලක් තියෙන එක. දැන් මේ ෆෑන් එක කරකවනකොට අපට හෙන්නේ මේක රවුමක්ම තියෙන එක. මේ වේගය වැඩි නිසා මේ භෞතික දේවල් වල වේගයෙන් මිස්ස බල මේ වේගය වැඩි නිසා අපේ මුලාව නිසා අපට හෙන්නේ ඉස්සරම තියෙන එක. අපේ ශරීරයේ සුරසත් යථාර්ථය මේකයි. මේක වේගෙන් වෙනස් වෙන නිසා වෙනස් වීම වේගය වැඩි නිසා අපට මේ වෙනස් වීම පේන්නේ නැහැ. නමුත් මේ අපේ භෞතික ශරීරය ඇතුළු හිත ඇතුළු මේ සියලුම භෞතික අවස්ථා දේවල් වෙන තුනි මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙනවා. එනිසා අමුතුවෙන් ග්‍රහණය කරගන්න තරම් දෙයක් මේ තුල නැහැ. මේ හැම දෙයක්ම මේ යථාර්ථය අපට මේ තේන්නේ. ධර්මය අපි දන්නා නම් මේ හැම දෙයකින්ම අපට ඇතිවන්නේ මට සිනහවක් විතරක් හටගන්නේ. කිසිම දුකක් හටගන්නේ නැහැ. දැන් මේ දෙන්න තුන් දාන්නා බුදුරජාණන් වහන්සේ ඇතැම්මිට වැඩම කරනකොට සමහර සිද්ධීන් දැකලා බුදුහාඳුර මද තිනවා පහල කරයි කියලා කියනවා. හසිතු පාදයේ කියලා දෙවෙනි කියනවා. සෝමනස් සාගත හසිතු පාදයේ කියලා විඥානය ඇදිටක ඇදිටක විග්‍රහය සඳහන් කරනවා. මේ ස්වභාවය තමයි පිළිතුනේ මේ වෙනස් වීම දැකලා. ඇතැම්මිට සුභදිගාමී වෙන්නේ සත්‍යයේ ඇතැම්මිට දෙවියන් ප්‍රශ්න වෙන්නේ සත්‍යයේ දැන් අපායේ වෙන දුක දැකලා. බලන්න මේ වෙනස් වීම තුල ඇති වෙච්ච දේ නේද කියන හැඟීමක් උන්වහන්සේ ඇති වෙනවා. ඒ කිසිම සත්‍ය ගැන උපහාසාත්මක තිනාවක් නෙවෙයි. උන්වහන්සේට තේරෙනවා සමන් වහන්සේ දැන් මේ සත්‍යෙට පත් වෙන්නේ නැහැ නේද? මේ සත්‍ය දැන් ඉක්මවන නේද කියන හැඟීමක් උන්වහන්සේ දෙනවා. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගැනීමත් එක වෙන තුනි. මේ ලෝකයේ මිනිස්සු ලෝභයේ දේශයේ පිටපත් විවේකයෙන් දුර හැටි Tamanට තේනවා. අපි යම් විදිහට ධර්මය ප්‍රගුණ කරන්න ගත්තාම මිනිස්මේ ලෝකෙම යන්නේ මේ ඉන්ද්‍රියන් පිළිගැනීම සඳහා වූ ගමනක් යන්නේ මහා වේගවත් ගමනක් යන්නේ යමන් අවුරුදුකට කලින් අවුරුදු වෙන වෙන දවසකට දෙකකට කලින් මිනිස්සු කොච්චර නම් කලබලෙන් ගත කරන්නේ ඒ මොහොතේද ඒ කැම බීම ගන්නයි ඇඳුම් ගන්නයි සතින් ගන්න ඕරෙමි දෙන කිසිම දෙයකට නෙවෙයි මේ සඳහසලදී මිත්‍ර පොලිමර ඉඳගෙන මිත්‍ර දුම්පිනේ ඒක තේරෙන්න නම් නුනේ බලන්න ඕන යම් කිසි ප්‍රසිද්ධ ස්ථානයක ඉගෙන මානෙකට නැගලා පොඩ්ඩක් බලන් ඉියොත් එනේ මහා ගෝලියක් වගේ මිසෙන්නේ මිනිස්සු මේ බඩු ගන්න එක මේ කඩවලට යන එක මහා කඩවලට යන එක මේ ගෝලියක් කියලා කියන්නේ ඒ තරම් තත්ත්වයකට පත් වෙනවා මෙහෙම ගමන පිළිතුරු මේක තමයි ලෝකයට හරතේ නමුත් අපි මේ ගමනේ ඒ විදිහටම යයිතුනේ අපි අවශ්‍ය දේවල් ගන්නට ඕනේ. මේ අවශ්‍යතාවය සඳහා අධිකරය ගන්නට ඕනේ. කිසිම ආශාව තෘප්තිමත් කරන්න බෑ කවදාවත්. ඔච්චර ලෝකේ සම්පත් තිබුණත් ඒ සම්පත් වලින් ආශාව තෘප්තිමත් කරන්න බෑ. නමුත් අවශ්‍යතාව තෘප්තිමත් කරන්න පුළුවන්. ඒ නිසා අපි අපේ මූලික අවශ්‍යතාවයන් සපුරලා අපි ඊට වඩා වේගී ප්‍රඥාවන්ගේ ජීවිතයක් කරන්න යන්නට ඕනේ. ඒක තමයි මේ සම්බුද්ධෝත්පාදේ කාලේ අපි ලබන්නේ ලොකුම ප්‍රතිගාමී. එතකොට විපල්ලාස හතරේ කාලේ විපල්ලාසයේ තමයි අසුභේ සුභ සංඥාව දෙවෙනි විපල්ලාසයේ දුක්ඛේ සුභ සංඥාව තුන්වෙනි විපල්ලාසයේ අනිත්‍යේ නිත්‍ය සංඥාව හතරවෙනි විපල්ලාසයේ අනාත්මේ ආත්ම සංඥාව අනාත්මදේ අනාත්මය කියන්නේ කමන්ත පානනය කරන්න බැරි ස්වභාවය කියන එක දැන් අපේ ශරීරය අපි හිතාගෙනවා තමන් කැමති විදිහට පානනය කරන්න පුළුවන් කියලා දැන් බලන් දෙනක අපේ ශරීරෙනේ දැන් මේ බනහන පැයේදී අපි කොච්චරම මේ ශරීරය වෙනස් කරාද දැන් මේ පින්නතුන්ගේ මේ දර්ශනේ වීඩියෝ ගත කළා අර වේගෙන් දෝන විදියට සැලැස්සුවොත් කොච්චරනම් අපි මේ ඉරියව් වෙනස් කරාද කියන එක බලා ගන්න පුළුවන් අනාත්ම ස්වභාවයක ලක්ෂණ මේක පිළිගන්න අපට අපි හිතාගෙන ඉන්න සම්පූර්ණව පාලි කරන්න දෙනවා කියලා නමුත් එහෙම පාලි කරන්න බෑ කියලා මේ භෞතික තේරුම අපට නෑ අපේ ශරීරයේ ලක්ෂණයක් මේකයි මේක පිළිතුරු අපිට මේ කර්මයේ දායාදයක් එකතු වෙලා ඉතිදී මේ ලැබෙච්ච දේ වේගෙන් වෙනස් වෙමින් අසුබයට පත් වෙමින් මේ අනාත්මතාවයට ලක්ෂණීය කියන ස්වභාවයක් මේක අපේ දුක ඇතිවන්නේ පින්නසනි මේ සැබෑ වූ යථාර්ථයට පත් වෙන දේ මේ අසුබදී අපි සුබයි කියලා හිතාගෙන ඉන්නවා මේ දුක්ඛාගතදී අපි සැපයි කියලා හිතාගෙන ඉන්නවා මේ අනිත්‍ය වූදී අපි හිතාගෙන නිත්‍යයි කියලා මේ අනාත්ම වූදී අපි ආත්මය කියලා හිතාගෙන මගේ කියලා හිතාගෙන ඉන්නවා මේ ශරීරය විතරක් මගේ කරන් ඉන්නව නම් කමන්නේ ඒක තවත් සාධාරණ දෙයක් ගන්න පුළුවන් නමුත් තමන්ගේ දරුවන් ඥාතීන් ගේදොර ඉඩකඩම් ඔක්කොම තමන්ගේ කරගෙන මේ වගේ නෙමෙයි මේකා බාහිර දේවල් තමන්ගේ මම මගේ වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් ග්‍රහණය කරගත්ත නම් අපිට හැම වෙලේම හිතන මහා සම්පත් ටිකක් සමාජයෙන් කොස්සේ කියලා නමුත් මේ රැස් කරගත්තම තියෙන දුක්ඛයක් මේ රැස් කරගත්තේ ඒ නිසා ප්‍රඥාවෙන් අපි ජීවිත ගත කරනවා කියන එක නෙමෙයි යථාර්ථයේ නූලින් දැකීම. මේ යථාර්ථයේ නූලින් දැක්ක කෙනාගේ ජීවිතය කිසියම් කෙනෙකුට මෙතන පුළුවන් ජීවිත අසාර්ථක වෙයි කියලා. කිසි වෙලාවක් අත්දැකීම වෙන්නේ නැහැ කියන සඳහන්. මේ යථාර්ථයේ තේරුම් ගත් කෙනාගේ ජීවිතය තමයි වඩාත්ම සාර්ථක ජීවිතය යන්නේ. මේ යථාර්ථයේ තේරුම් ගත් කෙනෙක් තමයි වඩාත්ම දුරදර්ශීව ක්‍රියා කරන්නේ. දැන් අපි දන්නවා අපේ රටේ මහා නිර්මාණ කියනවා. රුවන් ඇලේ සෑය ඒ වගේම ලෝහා මහා ප්‍රාසාදයේ මිහිත වැටියාදී මේ මහා නිර්මාණ අපේ බෞද්ධ නිර්මාණ මේ වගේ නිර්මාණ වලට සිටින අනුශාසනා කරේ කවුද මේවට අනුශාසනා කරේ මේවට සැලසුම් ඉදිරිපත් කළේ රහතන් වහන්සේලා අනිත්‍ය දුක් අනාත්මතාවය සැබෑ ලෙස ප්‍රත්‍යක්ෂ කරපු උත්තරමල තමයි මේ මහා නිර්මාණ වලට මාර්ගෝපදේශය දැන් කොයිතරම් නෙවෙයි ඒවට සැලසුම් ඇන්දියටම සාමාන්‍ය නිත්‍යයේ සැපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්න ලෝකයා යම් කිසි නිර්මාණයක් හදනකොට ඒ නිර්මාණය සාමාන්‍ය වර්ග සීමාවරු දුකියයි නැත්නම් දෙතියයි දෙතිය පුතේ සාමාන්‍ය කියයි නම් රහතන් වහන්සේ ඉදිරිපත් කරු මේ නිර්මාණවල වර්ගීම අවකරද අඩම වන්දේ නවරු 10යි පින්න නවරු 10ක් යනකම් ඒකේ ලොකු ප්‍රතිසංස්කරණයක් කරන්න වෙනවා ඒ නිසා කල්පනා කරලා බලන්න අනිත්‍ය දුකනාත්ම තේරුම් ගන්න කෙනා ජීවිතේ සාර්ථක තේරුම් නොගන්න කෙනාගේ ජීවිතයේ සාර්ථක කියන. ඒ නිසා මේ යථාර්ථයේ තේරුම් ගත් කෙනා තමයි වඩාත්ම බුද්ධිමත් ජීවිතයේ බුද්ධිමත් තීරණ ගන්න. ළඟ බලන්නේ උපා පුර බලල ක්‍රියා කරන්න. ඇතැම් විට කෙනෙකුට පණින්න පුළුවන්. ඇතැම් විට කෙනෙකුට දෝෂාරෝපණයක් කරන්න පුළුවන්. ඒක කරන්නේ මේ බුද්ධිය වරකින් මුදවන්න. මේ බුද්ධිය ඉහිල ජීවිත පරිශ්‍රණයක් ලබා ගැනීම සඳහා මේ ආකාරයට ක්‍රියා කරන්න. වරක් අපේ රාජකුමාරයා බුදුහාමුදුරන් වෙත ඇවිල්ලා අහන ප්‍රශ්නය. මොකද මේ ප්‍රශ්නය? බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරනවාද කියලා. හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරනවාද කියලා. මේ අදී රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගේ සමීපට ආව කුඩා කුමාරයෙකුට වඩා නිමි. බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් නැවත ප්‍රශ්නයක් ඇහුවා. මේ කුඩා ළමයා ඔබගේ අතේ ඉන්න මේ ළමයා යම්කි අවස්ථාවක ශරීරයට අහිංසකට දෙයක් හදලා දාන්නත් ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. රාජ කුමාරයා කියනවා ස්වාමී මම දරුවට වේදනාවක් නොවන ආකාරයට ඇඟිලි දෙකකට දාලා මේ දේ කටින් ගන්නවා කියලා. ඊට පස්සේ බුදුහාම ගහන යම් කිසි විදියකට දරුවාට වේදනාවක් දැනෙන්නේ විදියට ගන්න බැරි නම් ඔබ මොකද කරන්නේ? ඒ වගේ ආර ස්වාමීන් වහන්සේ මම ඇඟිලි දෙක දැඩිව දානා ලේ රැගෙනින් හරි කොහොම හරි දරුවගේ කටින් ලේ ගියත් මම මේක ඇඟිලි දෙකෙන් අරගෙන ඉදිරියට දානවා කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ රාජ කුමාරේ මමත් ඒ වගේ. මං රෝගී මිනිස්සු තුමකට ගන්න ඇතැම් විට සරලව තුමකව තුමටව ප්‍රීතිගේ වචන වලින් කතා කරනවා. සමහර විට බැරි අවස්ථාවලදී මං අලු කරන වචන වලින් කතා කරනවා කියලා. ඒ අලු වචන මාගේ පින්නතුනි අපේ කනට අමීර වුණාට ඇතැම් විට ඒ වයිසාම බුද්ධිමත්ව ඒ පුද්ගලයාගේ අනාගතයේ වෙනුවෙන් ඉතරක් කරන කතා කරනවා. සමාන ස්වාමීන් වහන්සේලාට බෝධ පුරුෂයන් මෝහ පුරුෂයන් කුරුසිය කියලා බුදුහාමර දෝෂාරෝපණය කළේ තියෙනවා. ඒකල්ල තියෙන නේ පුද්ගලයන් තුමකට ගන්න. මෙන්න මේ විදිහට දෙන්නතුනි පඤ්ඤා කියන ජීවිතමාව සෙට්ටම් කියලා කියන්නේ. ජීවිතයේ ප්‍රඥා වන්තව ගත කිරීම තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ. කෙනෙක් හිතන මහා ධනවත් වීමේ ජීවිතය ප්‍රඥාවන් ජීවිතය කියලා. ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා. සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ලෝකෙම ජනප්‍රිය වෙච්ච කෙනා වෙයි කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා. කෙනෙකුට හිතෙන පුණ ලෝකේ ලක්ෂණම දිනාගෙන එක ලක්ෂණම නැත්නම් දක්ෂතම කීඩේ කියන්නේ කෙයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා. නමුත් විශේෂයෙන් බුදුදහමෙන් ඒ ආගය කරන්නේ බුදුදහමෙන් ආගය කරන්නේ සමා රූපයෙන් අඩු වුණත් සමා දැනුවත් සම්මයෙන් අඩු වුණත් සමා වඩාත් ප්‍රඥාවන්ත කෙනෙක් නම් අසුබනි අසුබය කියන කමන දකින්න පුළුවන් නම් අනිත්‍යති අනිත්‍ය කියන දකින්න පුළුවන් නම් දුක්ඛේ දුක්ඛ කියන දකින්න පුළුවන් නම් අනාත්මදේ අනාත්මදේ කියන දකින්න පුළුවන් නම් අන්න ඒකෙනා තමයි සැබෑ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරපු කෙනා වන්නේ. මෙන්න මේ යථාර්ථ හතර අවබෝධ කරගන්නන් පිළිතුරි හතර සතිපට්ඨානිය වඩන්නට ඕන. අසුබේ සුබ සංඥාව දුරු කිරීම සඳහා කාය පස්නා වඩන්නට ඕන. ඒ වගේම දුක්ඛයේ සුඛ සංඥාව දුරු වෙන නම් වේදනාන් පස්නා වඩන්නට ඕන. අනිත්‍ය නිත්‍ය සංඥාව දුරු වන්න නම් චිත්තාන පස්නා වඩන්නට ඕන. අනාත්මයේ ආත්ම සංඥාව දුරු වෙන නම් ධම්මාන පස්නා වඩන්නට ඕන. මේ කැම විදහා මම කාරණාව හේතා පිළිතුනි පුද්ගලයාට තියෙන ධනිය අතරින් උතුම්ම ධනිය තමයි ප්‍රඥාවයි. ඒ වගේම ජීවිතයේ ප්‍රගුණ කරන දේවල් වලින් උතුම්ම දේ තමයි ධර්මයේ ප්‍රගුණ කිරීම. රසයන් අතරින් උතුම්ම රසය තමයි සත්‍ය රසය. ජීවත් වීම අතරින් වඩාත්ම උතුම් ජීවත් වීම තමයි ප්‍රඥාවන්තව ජීවත් වීම. මේකයි පිටින් මේ විස්ස සූත්‍රයෙන් අපට ලබා දෙන අනුශාසනාව. ඒ නිසා ඔබත් වඩ වඩා සැබෑ ධනවත් වීමට කිස් පුරුෂයෙක් නොවීමට දිනු පුත්ලේ නොවීමට බුදුහාමුදුරුවෝ කියන ධර්ම රත්නය කියන සංග රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය කියන සත්‍යා ඇතිකා පුරවාගෙන ඔබ මානසික සිතින් පොන්ත පෙකෙන් ඒ වගේම හැකියතා ධර්මයේ ප්‍රගුණ කළා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ දික්ෂාව සම්පූර්ණ කළා ධර්මයේ තමයි ජීවිතය අංකයක් කරගන්න. ලෝකෙ මිනිස්සු තොරතුරු සාක්ෂණය කරා යද්දී නොයෙක් විදියේ දේවල් ප්‍රයත්න යන දෙම නතරින් ධර්මයේ තමයි සැබෑ සත්‍ය කියන එක අවබෝධයෙන් ධර්මයේ ගැඹුරු දැන ප්‍රයත්න යන උත්සාහ කරන්න. ඒ වගේම ලෝකෙ මිනිස්සු විවිධ විදියේ මිත්‍යා දෘෂ්ටි වලට එළඹිලා විවිධ දෘෂ්ටීන් වල ගැළිලා ඉන්න සමයක අපි වඩා සම්ප්‍රඥාවන්ත ජීවිත ගත කිරීම සඳහා බුදුහාමරණ ධර්මයෙන් සම්මා දිට්ඨිය ඇති කරගෙන අසුබේ සුබ සංඥාව දුරු කර ගැනීමට ඒ වගේම දුක්ඛය සුඛ සංඥාව දුරු කර ගැනීමට, අනිත්‍ය නිත්‍ය සංඥාව දුරු කර ගැනීමට, අනාත්මය ආත්ම සංඥාව දුරු කරගෙන පදාත්ම ප්‍රඥාවට ජීවිත ගත කරන්නට ඔබ අප හැම දෙනාම අධිෂ්ඨාන කරගනිමු. එසේ කටයුතු සිදු කිරීමට පෙරවන් සරණින් ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාර්ථ සම්පත් සැලසේවා කියලා අපි මෙන් සිතින් ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාව මේ පින්කමේ දායකත්වය තුලන්නේ ගායවන්ති අමරනායක මහත්මිය. එතෙහි බලාපොරොත්තු වෙනෝයි සුබිනමින් නියගිය ජයබර කාලිකෘතියා කී කේසී නිස්සංග මහත්මයාට අනුමෝදනා කරන්න. ඒ වගේම මේ මහත්මිය එම මහත්මයාගේ දෙපළෙන්නේ ඒ දෙපාර්තමේන්තුවේම ජයබර නියගිය දෙමාපියන් මහන්සියලා සියපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පිටුතුන් කාර්යයෙන් ධර්මයෙන් ආශාසනා කරන සතර සාමි වහන්සේලාට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආශ්‍රමයේ මේ පිළ සමාදන්නේ මේ පිළිතුරුන්ට මේ තේකම් රාජසංසී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවන් එතුමින් ප්‍රාර්ථනා කරනවා. ඉතාම යහපත් බලාපොරොත්තු කීපයක් අනුමත කරගෙනයි එතුමින් මේ තේකම් සිදු කරන්නේ. ඒ නිසා ඔබ හැම දෙනාම ප්‍රාර්ථනා කරමු. යන්නේ පඬොස්සපත් නිසංක මහත්මයා ප්‍රධාන යංගා ඥාතිත්‍රාදී මේ පිළිතුරුණින් මේ ගොඩකින් බලාපොරොත්තු වෙනනම් ඒ සියලුම ඥාතිතුද මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සතර ජීවිත සුවපත් වේවා නිමිතමින් මේකේ ඥාතින පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සැන්තරගත මේ සියලුම කුණි දැනන්ගේ බලයෙන් මේ හැම දෙනාටම දෙවියන්ගේ දහම ආරක්ෂාව රැකවරණ ඉතල තේමා මේ අංග මෙමුදු පිටකම් කරන්නට සුදුසු ආකාරණයක් කලකල දීලා ආර්ථික ධර්මයේ මනසාකනා කරන ගරු සේනාසන වාසී ස්වාමීන් වහන්සේලාටත් දෙවියන්ගේ දහම ආරක්ෂාවේ රැකවරණින් ඉදුක් නිරෝගී සම්පන්න තේමා ඒ ස්වාමීන් වහන්සේලාගේ මේ හැම දෙනාගේම යහපත් සතුමන් සාර්ථක කරගන්නට දිගන්ති ආශිර්වාදයක් කළ තේමා නිසතුමේ අප දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශාච බුම්මච්ඡා දේවානාං ගම්මෙන්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශාච බුම්මච්ඡා දේවානාං ගම්මෙන්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශාච බුම්මච්ඡා දේවානාං ගම්මෙන්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. සතරගත සියලුම කුණි දැනන්ගේ බලයෙන් ඔබ අපේම දිනාගෙන මෙලව ජීවිත වාසනාවන් වේවා. නිරොග් නිරෝගී සම්පත් කර දේවා. මෙම දුකේ සංකිට කරන්න කවදාවත් ශක්තිය දැහැේ වාසනාවන් කර දේවා. සැස්තර ගන්නා ලද මේ සියලුම කුණි දැනන්ගේ හා කුසල දැනන්ගේ බලයෙන් මෙලව ජීවිත සුවපත්ව සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථන අනුකූලව උතුම් මොනිවන් සේවයන් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛං පංචාච නින්දුං සා භයං පංචාච නිබ්භයා සෝකං පංචාච නිසෝකං වන්දුතං වේති සානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තෙලෙන සත් දියෙන් සොරි කෑ දෙන සාති සොම් රාත්‍රි දෙත්වා නිතින් දෙන සාති සොර පාති දෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.